ආශ්‍රමේ ඉන්න කාලේ මේ පිටින ගුරුවරු එනවා. සමහරට යා බාල වෙන්න පුළුවන්, වැඩිහිටි වෙන්නත් පුළුවන්. හැබැයි අපේ ගුරුවරයාගේ තියෙන දක්ෂකම ආවම ස්වාමිනී කියලා ආචාර්ය කරන යාට. සාමාන්‍ය සම්ප්‍රදායක ආයිබෝවන් කියනවා වගේ ආචාර්ය කරනවා. හැබැයි බාලෙක් ගුරුවරයෙකුට කරන ආචාර්යයක් තියෙනවා. ඒක කරන්නේ නැහැ. ඇයි ඒක කරන්නේ නැත්තේ කියලා අපි පොඩින් අපි බලන් ඉන්නවා. ඉස්සෙල්ලාම බලනවා මට දෙයක් මෙයාට දෙන්න තියෙනවද? මෙයාගෙන් දෙයක් මට ගන්න තියෙනවද? ඒක තමයි ඉස්සෙල්ලා බලන්නේ. කොහොමද මේ දවස්වල මොනවද වඩන්නේ? ආ එහෙනම් මෙයා මට වඩා දන්න කෙනෙක්. ඩග්ගාල පසඟ පීටවල අර නමස්කාරය කරලා මූලාසනේ දෙනවා. දීලා බිම වාඩිවල අර ටික ආ ගන්නවා. බැරි වෙලාවත් මෙයාට වඩා දැනුමින් අඩු නම් එයා කියනවා මේ දේවල් මම වඩලා තියෙනවා කියලා ගිහිල්ලා ලුසාසනේ ඉඳ ගන්නවා. ඊට පස්සේ ඒ ටික එයා මෙයාට කියලා දෙනවා. අද සාසනීය සම්ප්‍රදාය තුළ අපි ඒක දකින්නේ. සමහරට පොඩි හාමුදුරුව රාත් වෙලා අරුණාංශේ මොකවත් නැහැ. මාන්නෙන් අර උඩ ඉඳගෙන ඉතින් කියන්නක මොනවද ప్రత్యක්ෂ කළේ? ඉතින් ప్రత్యක්ෂ කරපු දෙය කියන්න ඒ ධර්මාසනේ දෙන්න එපායි. මූලාසනේ දෙන්න එපායි. ඇයි අර මාන්නේ මම ලොකු හාමුදුරුවනේ මට බස් වැඩිනේ. ඒ නිසා ඒ මාන්නේ මං අතාරින්න කියනවනම් පල්ලා ඇඳලා කියන්න. එතකොට අර කෙන්නේ ලැබෙන්නේ නැහැ. මේ සම්ප්‍රදායෙ ගොඩාක් වැරදි. බුදුහාමුදුරන්ට පුළුවන් නම් තමන්ගේ බණ, තමන්ගේ ගෝලයා තමන්ගේ බණ කියනකොට ධර්මාසෙන් නැකිట్లా පල්ලයට එන්න මොන වස්ද? ඇයි අපිට ඒ ගුණය නැත්තේ? ඒකන පුතුජන ස්වභාවය. මාන්නේ ඔළුවටම ගිහිල්ලා. මාන්නේ ඔළුවටම ඇදිලා. අදන්න බෑ. රතන් වංශයට පුළුවන්. ඉස්තවීර වුණත් වස්දායෙන් පස්සේ විනයට අනුව පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන්. හැබැයි මේ රාතන් වහන්සේ නමකට මේ අනිවාර්යම ගෝලියක් හදන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා ගොඩාක් දුරට හදනවා අඩුයි. හදන්න අවශ්‍යෙදී නයි රාත් වෙච්චන මම තමන් රාත්ුනේ කොහොමද කියලා දීලා ගෝලිය හදන්න බැරිද? පුළුවන්. ගොඩාක් දුරට මේ රාතෙක් සම්බන්ධයෙන් මේ උපසම්පදා විනය බලපන්නේ නැහැ. බලපන්නේ නැහැ. දැන් මේක කිව්වම දැන් ප්‍රශ්නයක් එන. එතකොට දැන් වස්දායක් වුණොත් විතරයි ගෝලියක් හදන්න පුළුවන්. එතකොට මේ කතන්දරේ මේ සම්පූර්ණ පටහැනිනේ. එතකොට අපි හානවා 12 අවුරුදු රාතන් වහන්සේ පෝටලේ ආන්දරු ගෝලියක් වශයෙන් ඇදුවේ කොහමද? ඕම් ප්‍රශ්නේ. චුල්ලපන්තක ඒ පුංචි පොඩි ආන්දරු සාමනීර කෙනා ගෝලිය හැදුවේ කොහමද? 7 අවුරුදු රාතන් වහන්සේ ගෝලිය හැදුවේ කොහමද? බණ කිව්වේ කොහමද? කමට අඳුන්නේ කොහමද? ඒ කට්ටියට ආචාරවත් වශයෙන් මේගොල්ලෝ වැඩි හිටිය වැන්දේ කොහමද? ඒ කියන්නේ රාත්තුනා කියන්නේ යට ගෝලිය හදන්න පුළුවන්. ඒ හදන්න පුළුවන් නිසා තමයි පෝටලේ ආන්දරු ගෝලියක් වශයෙන් අදාගත්තේ. නැත්තම් හදන්න බෑ. රාත්‍රිල කියන්නේ එයාට හදන්න පුළුවන්. අට්ඨ සමාපත්තියටපත් වුණත් එයාට ගෝලිය හදන්න පුළුවන්. එයාට රාත් වෙන්න කමටන් දෙන්න පුළුවන්. එයාට ඒ කතන්දරේ තේරෙනවා. අට්ඨ සමාපත්තිය මේ සාමාන්‍ය ලේසි කෙනෙකුට හම්බෙන්නේ නැහැ. ඒක වඩන්න බෑ. ඒක වඩන්න ගොඩාක් කෙලස් නිරෝධ කරන්න එපායි. හැබැයි ඒ වගේ තැනකට ආපු කෙනෙකුට මේ ගෝලිය හදන්න පුළුවන්. එහෙම මේ දෙකම නැත්තම් රාත්පලෙත් නැත්තම් අට්ඨ සමාපත්තිය නැත්තම් එයා වස් 10ක් වෙනකන් ඉන්න ඕනේ. ඉන්දලා ගෝලිය කඩන්න ඕනේ. ගුරුවරයාත් අතරමං වෙනවා, ගෝලයාත් අතරමං වෙනවා. වස් 10ක් අවුරුදු 10ක් ගිහිල්ලත් මොකවත් වැඩුවේ නැහැ කියලා කියන්නේ ඉදිරියට වඩන්නෙත් නැහැ. වඩපු නැති කෙනෙක් ගෝලිය කඩුවා මොනවද කියලා දෙන්නේ? එහෙන් කොටන්න, පොල් කඩන්න, පොල් වේලලා කොප්පරා කරලා එකෙන් තෙල් දින්න, ඕවා තමයි කියලා දෙන්නේ. ඇයි? දන්නේ නැන්නේ මොකවත්. දන්න ටික කියලා දෙනවා. ගෝලිය කඩන්න අනිවාර්යෙන්ම එක්ක අට්ඨ සමාපත්තිය තියෙන්න ඕනේ. එම නැත්තම් අදුම තරමේ වස් 10ක් තිබෙන්න ඕනේ, මාර්ගඵලයක් තියෙන්න ඕනේ. සෝවන් සකෘදාගාමි අනාගාමි ඒ වගේ මාර්ගඵලයක් තියෙන. එහෙම නැත්නම් රාත් වෙලා තියෙන්න ඕනේ. ඒ මොන සාසනය බැබලෙනවා. එහෙම නැතුව හැදුවත් ගෝලය සාසනය විනාශයි. ගෝවියෝ බී වෙනවා, වෙළඳු බී වෙනවා, ගුරුවරු බී වෙනවා, අනවශ්‍ය විදියට කටයුතු කරන දුස්සීලියෝ බී වෙනවා. සාසනය ඉවරයි. ඒ ඉඳ තමයි කිව්වේ. ඒ නොකිය තමයි කිව්වේ සාසනය ඉවර වෙනවා. හිමාලයේ මුනිවරයෙකුට විතරයි ගෝලිය කඩන්න පුළුවන්. ඍෂිවරයෙකුට ගෝලිය හදන්න පුළුවන්. එතනින් එහාට කාටවත් යෝගිවරුන්ට ගෝලිය හදන්න බෑ. තානම් අවුරුදු 45 ගියත් ගෝලියෝ නෑ. ගෝලියෝ නෑ. ගෝලිය හදන්න බෑ. ඇදුවොත් එයා ගෝලියෙක් වශයෙන් මේ පිළිගන්නේ නෑ. වංචාවක් හැටියට තමයි පිළිගන්නේ. ගෝලියෙක් හැටියට පිළිගන්නේ නෑ. අදන්න බෑ. ඒක තමයි නීතිය. අර සාසනේ පැවැත්මට අනාගතේ මාර්ගඵල බලාවෙන් නැත්තටම නැති වෙලා යනවනේ. අඩු වෙලා යන උපසම්පදාවත් පිරිනවනේ. දැන් හතර නමක් නැහැ කියලා කියන්නේ එදාට සාසනේ ඉවරයිනේ. ඒතකොට එතනට එනකොට දැන් මාර්ගඵල ලැබෙන්නේ නැහැනේ. දැන් මොකද කරන්නේ? වස්සලට අනුව තමයි ගෝලිය හදන්නේ. ඒ කාලේ තදනවා දැන් තුන් නමක් ඉන්නවා දෙනමක් ඉන්නවා. දැන් දෙනමක් ඉන්න උපසම්පදා දැන් සාසනේ දැන් උපසම්පදා කර්මේ පීඩන්න බෑනේ සාසනේ ඉවරයි. හැබැයි ඒ දෙනමන්ට පුළුවන් මේ සාමනෙර කට්ටිය හදන්න. සාමනෙර හදනවා සාමනෙරලා දාස් ගණන් හදනවා. නමුත් ඇදුවට උපසම්පදා විනය කර්මයක් නැහැ. නැවත සාසනේ පීඩවන්න බෑ. දැන් ඒ සාමනෙර කට්ටියත් කවුරුද මානකළු මානකම පීඩනවා. මානකම පීඩනවා. සාමනෙර කනේ මානකළු මානකම පීඩන බෑ. ඒ මානකම මේ වැඩක් නැහැ. උපසම්පදාවක් කරන්න බෑ එහෙම එකක් වෙනවා. එතකොට ඉවරයි සාසනය. එතකොට තමයි ගණින් වහන්සේලා වගේ නිකාර තපස්වරු වගේ කණ්ඩායම් බී වෙලා එක එක ප්‍රතිපත්ති වලට ටීම් හැදිලා ඕම ඕම යනවා. ඊට පස්සේ මේ ධර්මයක් විනයක් ඒ සංකල්පයක් මොකවත් නැහැ. තම තමන්ට ඕන ඕන විදියට එක එක සංකල්ප වල මිනිස්සු කණ්ඩායම් කල්ලි හැදිලා මේ එහෙම පවත්මක් යනවා. සේරම ටික ඉවරයි. ඉස්තවීර කෙනෙක් ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. වස් කීයද කියන්නේ 25 වස් නිකන් උදාහරණයකට එහෙම කෙනෙක් නැහැ උදාහරණයකට අවුරුදු 25ක් වස් ගෝලේ කදනවා මාන කරන්න යන කරපටි බඳින පොඩ්ඩක් ඉන්න හාමුදුරුවෝ පොඩ්ඩක් ඉන්න කරපටි බඳින පොඩ්ඩක් ඉන්න විනාඩියකින් ස්වාමීන් වහන්සේ මම මේ පැවිදි වෙන්නේ මේ රහත් වෙලා පිරිනිවන් පාන්න මට කමටහන් දෙන්න පුළුවන්ද දැන් උන්වහන්සේ දෙන උත්තරේ මොකද්ද පුළුවන්ද බැරිද බෑ කිව්වොත් මානකම නැකිට යනවා මාන වෙන්නේ නැහැ එතන. පුළුවන් කිව්වොත් පුළුවන් නම් ඒ කියන්නේ රාත් වෙන ක්‍රමය ඔබ වහන්සේ දන්නවනේ. ඇයි ඔබ වහන්සේ රාත් තුන් නැත්තේ? ඒ පුළුවන් කින ක්‍රමෙන් ඉස්සලා ඒක පෙන්වන්න එපා. එතන ඒ ක්‍රම ඔබ වහන්සේට බෑනේ. එතන මට පුළුවන් වෙන්නේ කොහොමද? එතකොට නැකිටලා යනවා. වස් 40 නෙමෙයි 50 නෙමෙයි 80ක් වුණත් කිසිම කෙනෙකුට කරපටිය බඳින්න හම් වෙන්නේ නැහැ. ඒ කරපටිය බැඳ ගන්න එන කෙනා ප්‍රඥාවන්ත නම් ආන ප්‍රශ්නෙට උත්තර නැහැ. කොළඹදී ඒ ගුරුවරයා හොඳ අධ්‍යාපනය තියෙන සමාජයේ ලොකු ගුරුවරයෙක් නේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ. ටික දවසක් මේ ඉන්න කියලා කිව්වා. මං කිව්වා ඉන්නම්. හැබැයි මට අවශ්‍ය ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද කියලා. මොකද්ද ප්‍රශ්නේ කියලා මම එක ප්‍රශ්නයක් ඇහුවා. කිව්වා මේ ඔබ වහන්සේ ඕන වෙලාවක යන්න වඩින්න කැමැති තැනක ගින් ඉන්න කිව්වා. ඇයි? උත්තර නැහැ. ගුරුවරයෙක් ගෝලයක් ළඟ තියා ගන්නව නම් අනිවාර්යයෙන්ම නිවෙන්න කියලා දෙන්න එපා. පිරිනිවෙන්න කමටහන් දෙන්න එපා. තමනු පිරිනිවිලා නැත්තම් ඒ පිරිනිවෙන ක්‍රමය දන්නේ නැත්තම් මොකටද ගෝලිය හදන්නේ? බුදුහාඳුරු විනාශ කරන්න, සාසනය විනාශ කරන්න. ඒ කියන්නේ ඒ සංඝයාට තියෙන ගෞරව විනාශ කරන්නයි හදන්නේ. වෙන මොකටද හදන්නේ? ගෝලෙක් මොකටද හදන්න ඕනේ? කම්කරුවෙක් වශයෙන්ද? එහෙම නැත්තම් දේපළ රකින්න මුරකාරයෙක් වශයෙන්ද නෑ? රාත් එක්ක නෑ ගෝලිය හදන්න ඕනේ. රාත් කරවන්න බැරි නම් මොකටද ගෝලිය හදන්නේ? ගුරුවරු අවශ්‍ය නැහැ. ඉස්කෝල වලට ගුරුවරු මොකටද? ගුරුවරයෙක් අවශ්‍ය නැහැ අපට. සොල්දාදුවෙක් අවශ්‍ය නැහැ. කම්කරුවෙක් අවශ්‍ය නැහැ. පන්සල් විහාර අර අතුගාන කම්කරුව මොකටද? සාසනයට අවශ්‍ය නැහැ. දේපළ රකින්න මුරකාරයෝ ඕනේද අපට? බයිරෝය අවශ්‍ය නැහැ නේ. මොකටද බයිරෝය අපට? කෙනෙක් පැවිදි කරන්නේ රාත් කරවන්න. එහෙනම් ඒ රාත් වෙන්න රාත් කරවන්න තමන්ට ඒ කමටහන් දෙන්න පුළුවන් නම් එයා විතරයි සුදුසු ඒ මාන කරවන්න. එහෙම නැත්නම් එයාට ගෝලයක් හදන්න බෑ. එහෙම හැදුවොත් සාසනය විනාශ වෙනවා. එහෙම ගෝලයක් හදන්න පුළුවන් නම් රාත් වෙන්න කමටහන් දෙන්න පුළුවන් නම් එයා අඩුම තරමේ මාර්ගඵල දෙකකවත් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ගුරුවරයයි ගෝලයයි දෙන්නම ඉවරයි. ඇයි දෙවනි ඵලයේ බලාපොරොත්තු වෙන්නේ සකු르දාගාමි කෙනෙකුට අනිවාර්යෙන් සෝවාන් කරවන්න පුළුවන්. සතර අපායෙන් වරි බේරෙනවනේ. ඒක ලොකු දෙයක්නේ. මානකලා ගෝලයා සතර අපායෙන් නිදහස් කළා. විශාල කුසලයක් ඒ කරගත්තේ. දැන් තමන් සෝවාන් නම් සෝවාන් කෙනෙකුට තවත් කෙනෙක් සෝවාන් කරන ටිකක් අපහසයි. තමන්ගේ ඵලයේ ඉන්නකොට තවත් කෙනෙකුට තමන්ගේ ඵලයට ගන්න බෑ. ඕලෙවල් කරපු කෙනෙකුට ඕලෙවල් උගන්නන්න බෑ. හැබැයි ඒලෙවල් කරපු කෙනෙකුට ඕලෙවල් වලට උගන්නන්න පුළයි. ඊට වඩා අවබෝධයක් යන තියෙනවා. එහෙනම් සකු르දාගාමි කෙනෙකුට සෝවාන් ඵලයට වඩා අවබෝධය වැඩි. සෝවාන් කරවන්න පුළුවන් එයාට. සතර අපායෙන්වත් අපේ ගෝලය අපිට නිදාස් කරන්න බැරි නම් නිකන් අපායට යවන්නේ ඇයි ගෝලයක් අදලා? අනුන්ගේ දේවල් කාලා, අනුන්ගේ දේවල් ඇඳගෙන, අනුන්ගේ බඩමුට්ටු පරිභෝජනය කරගෙන, දුස්සීල වැඩ කරගෙන, ඊට වඩා අග්නිකන්දෝපන් සූත්‍රය කියන්නේ ගිනිකන්නේ හොඳයි කියලා. දැන් ගිනිකන්න නෙමෙයි පැවිදි කරලා තියෙන්නේ. සතර අපායෙන් නිදාස් කරන්න බැරි නම් මොකටද ගෝලිය හදන්නේ? වස් ඒක ඔතලා තියාගන්න. මාර්ගඵලයකට එනකම් ඒක වඩන්න. පුරුදු පුහුණු කරන්න. අඩුම තරමින් ගෝලයා සතර අපායෙන්වත් නිදහස් කරන්න බැරි නම් එයා ගෝලිය හදන්න සුදුසු නැහැ. එහෙම හදන ගෝලියොත් නිකන් අපායට යනවා. ගුරුවරුත් අපායට නැයි. දෙන්නම නිවන දන්නේ නැහනේ. ගුරුවරයා නිවන වැඩ කරන්නේත් නැහැ, ගෝලයා නිවන වැඩ කරන දෙන්නම රස්සාවක් කරන්නේ. අනාගතේ ශාසනය විනය බවට මේවපත් වෙයි. එතකොට මේවා නිවැරදිව, එතකොට තමයි ගොඩාක් මේ මාර්ගඵලලාභින් ගෝලියෝ හදන්නේ. ශාසනය බැබලෙන්නේ එතකොට. ඒගොල්ලෝ මේ මාර්ගය එතනම කියලා දෙනවා. දැන් ගොඩාක් කට්ටිය දැන් අමතනම ඇවිදිනවා නාමඳුරගොල්ලෝ. පාදේ ලේකම් කෑ ගන්නවා, බෞද්ධ කටයුතු කොමසාරිස් කෑ ගන්නවා. බලන්නකෝ මානල අමතනම ඇවිදින ආම්ඳුරගොල්ලෝ ඔක්කොම අල්ලන්න ඕනේ. කොහෙද මානෝනේ, කවුද ගුරුවරයා කියලා නීති රීති පනවනවා. ඇත්තටම දඩ ගන්න ඕනේ ඒගොල්ලන්ට නෙමෙයි. මම මාන වෙලා මට වස්සැඩි වුණා. හැබැයි මාර්ගඵලත් නැහැ, නිවන දන්නෙත් නැහැ, ධර්මයේ දන්නෙත් නැහැ, වඩලත් නැහැ, පුරුදු කරලත් නැහැ. එහෙම ඉන්න කෙනෙක් ඇයි ඒ වගේ ගෝලියෙක් ඇදුවේ? එහෙම ගෝලිය හදුවම දැන් ගෝලිය අවශ්‍ය වෙන දේ ගෝලිය ඉල්ලනකොට දෙන්න නැත්තම් ගෝලිය යන්නේ නැද්ද? එහෙම ගින් ගින් තමයි මේ පාරවදීගේ හැවිදින්නේ. මේ 500ක් විතර හැවිදින්නේ හැමදාම. සුදුසුකම් නැතුව මාන කරාන් පස්සේ ඒගොල්ලෝ එතන ඉන්නේ ඇයි? වැඩ කරගෙන ඉඳලා අරියනවද? ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ නිවන් දකින්න. පිරිනිවන් පාන්න. ඒකට අවශ්‍ය දේ ලැබෙන්නේ නැත්තම් ගියා. ගියාම ඉන්න තැනක් නැහැ. ඉතින් පාරවල් ගන්න ඇවිදිනවා. එන දඬුවම් කරන්න ඕනේ ඇවිදින කට්ටිය නෙමෙයි, සුදුසුකම් නැතුව මාන කරන කට්ටියට. මාන කරන කට්ටිය, ඒ කට්ටියට දඬුවම් කරන්න ඕනේ. හැබැයි නීතිය කවදාවත් හේතුවට දඬුවම් කරන්නේ නැත්, ඵලයටයි දඬුවම් කරන්නේ. ඵලයට ගන්නවා. හේතුව හේමම තියෙනවා. එතකොට දැන් ඇවිදින කට්ටිය 500ම අත්අඩංගුවට ගත්තා, කූඩු කළා. ලබන 3 මාසෙන් පස්සේ බලනකොට ආයි 500ක් ඇවිදයි. ආයි අර සෙට් එක, ආයි සෙට් එක මාන කළා. හේතුව තියෙනවනේ. හැමදාම මල් පිපෙනවා. ගා තියෙන තාක්කල්, කවදාවත් ගා කපන තාක්කල් මල් පිපෙන එක හැදෙන්නේ නැති වෙන්නේ. මේගොල්ලෝ මල් කඩලා හිතනවා මල් ටික කැඩුවා දැන් හරි ගා පිරිසිදුයි කියලා. නෑ. ආයි පොට්ටු හැදෙනවා, ආයි මලුත් හැදෙනවා. ඇවිදින කට්ටියගේ සිවුරු ගලවන්නවත්, දඬුවම් කරන්නවත්, අත්අඩංගුවට ගන්නවත් ඒ කට්ටිය මානකලේ කවුද? ඒ කට්ටිය දන්නවනේ මාන කරපු කට්ටිය. ලිස්ට් එක ගත්තා, ඒ කට්ටිය කූඩු කළා. මේ කට්ටිය සුදුසු දන්ද බාර දුන්නා. මේ කට්ටිය නිවන් දකිනවා, අර කට්ටිය දඬුවම් දිනවා. නැවත සෙට් එකක් ඇදෙන්නේ නැහැ. පාරවල් වල හාමුදුරුවෝ නැහැ. කොහ හාමුදුරුවෝ ඔක්කොම නිවන් වඩනවා. අරිනේ. අර කට්ටිය කූඩුවේ නිවන් වඩනවා. මේ කට්ටිය නියම ගුරුවරයා ළඟ නිවන් වඩනවා. නැවත එම සෙට් එක බී වෙන්න. දැන් සාසනය හරිද? පැය 24න් ඇදුනා. පැය 24න්. දැන් හැම මුළු ලංකාවම ගත්තාම, මුළු ඉන්දියාවම ගත්තාම, තායිලන්තේ ගත්තාම, බුරුම ගත්තාම, දැන් මේ හැම දෙයකම ප්‍රාදේශීය සභාවක් තියෙනවනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල. කෙලින්ම ප්‍රාදේශීය ලේකම්ට වගකීම දෙනවා. ඒ දිස්ත්‍රික්කයේ තුල, ඒ ප්‍රදේශයේ තුල තියෙන සියලුම ස්වාමීන් වහන්සේලාගේ සංගණනේ අරගෙන, එතන මාන වෙලා නැත්තම්, එතනට අයිති නැත්නම්, උදකලාවේ නිකන් විමේ විභාගات යනවනම් ඔක්කොම ටික අත්අඩංගුවට ගන්න කියලා පොලිසිය අර. පැය 12කින් ලිස්ට් එකම ගත්තනේ. ගත්තේ ලිස්ට් එකේ ගුරුවරු ටික. කට්ටිය කූඩු. මේ කට්ටිය හරන් ගිලා මොකටද මානෝනේ? නිවන් දකින්න. අම්බ උනේ ඒ නිසා ඇවිදින්න ඔයනවා නේද? අතන තියනවා යන්න. කට්ටිය මෙතනට දැම්ම, ඒ කට්ටිය නිවන් යනවා. මේ කට්ටිය කූඩුවේ ඉඳලා මේ මාර්ගේ වඩනවා. ආයි එම යාට කවුරුත් නැහැ. පැය 24 විසඳුනා. පැය 12න් කට්ටිය කූඩුණා, පැය 12න් කට්ටිය බාර වුණා. පැය 24න් ප්‍රශ්න විසඳිලා. 13 වෙනිදා වැඩේ පටන් ගත්තාම 14 වෙනිදා අවස් වෙනකොට මේ ඇවිදින ආඳුරු ලංකාවේ නැහැ. කොච්චර සර්වද බලන්න. එම පැය 12ක් ඇතුළත තියෙන ලිස්ට් එක ගන්න බැරි ප්‍රාදේශීය ලේකම් ගෙදර යවනවා. එහෙම තමයි නියෝගේ තියෙන්නේ. පැය 12ක් ඇතුළත මේ ඔක්කොම ටික සුද්ධ කරලා හරියට ලිස්ට් එක ඇදුවේ නැත්නම් ඊළඟ පැය 24න් එයා නින්දදී. රැත් එයා වැඩ කරනවා. ටෝච් ගාගෙන හොයන්නේ කැලෑවල් වල. ඔක්කොම ටික ගන්නවා. ඇයි පැය 12ක් ඇතුළත ඒක කරන්න එපායි? කවුද කැමති ගෙදර යන්න? රස්සාව නැති කරන්න කැමති නේ? පැය 24න් මේක විසඳුනා. සාසනය හදන්න අපට මේ මහා ලොකුවට පෙළපාලියන්න ඕනේ නැහැ. මොකටද නිකන් මේ ඒ මුස්ලිම් කට්ටියත් එක්ක කතෝලික කට්ටියත් එක්ක අපි ගාගන්නේ බැනගන්නේ නෑ. සාසනය දන් එච්චර මේ ප්‍රශ්න වෙන්න ඕනේ නෑ. ඒගොල්ලන්ටත් මේ මානකම දෙන්න පුළුවන්. ඒ කට්ටියත් පන්සිල් දෙන්න පුළුවන්. සේරම පල්ලි ටිකයි, සේරම මේ දේවස්ථාන ටිකයි දැන් හැමෝම දැන් මේ බුදුදහම පිළිගත්තා. දැන් ඒක මොනවද? සේනාසන. කුරුසය තියෙනවා. ගැව්වා කතිලේ. ගැව්වා රවුමක්. ධම්මචක්කේ. සාදු කියලා නමක් දැම්මා. දැන් සාන්ත හානා දේවස්ථානය. සාන්ත කෙනෙක් දැම්මා ධම්මසාන්ත විහාරස්ථානය. ධම්මසාන්ත සේනාසනය. අර ආනා කැල්ල තියෙනවා ඒකේ. ඒකට තව කැලි දෙකක් අමුණනවා. අමුණුවම අර කුරුසියට කතර ගැව්වා, රවුමක් ගැව්වා. හරණ ධම්මචක්ක ලස්සනට තියෙනවා. කාපාට ගැව්වා. ප්‍රශ්නේ විසඳිලා. දැන් පල්ලියට ගිහිල්ලා ඒ කට්ටියට මේ පන්සිල් දීලා සියලුම මුස්ලිම්වරු බුදුදහම පිළිගත්තාම දැන් මොකද තියෙන අපේ ප්‍රශ්නේ? ධම්මචක්කෙන් භාගයක් තියෙනවා අඳපළුව. තරුවේ තියෙන කූරු ටික දික් කරනවා. ඉතුරු භාගය උඩින් අමුණනවා. කාපාට ගැව්වා නමත් තිබ්බා. සේනාසනය. දැන් ප්‍රශ්නේ විසඳිලා නේද? අපි අන් ධම්මචක්කෙන් හැමෝම කාල භාගය හදලා තියන්නේ. ඉතුරු ටික විතරයි හදන්න තියෙන්නේ. ගල්වැලි අඩුවෙන් යන්නේ අපට, සිමෙන්ති අඩුවෙන් යන්නේ. හැබැයි මා කරුණාවෙන් ඇත්ත කියන්න ඕනේ. මාර්ගය වඩලා ප්‍රත්‍යක්ෂ කරලා මාර්ගඵලවල ඉඳලා එක කිව්වා මේ කට්ටිය තේරුම් ගන්නවා. මේක ගාගෙන විසඳන ප්‍රශ්නයක් නෙමෙයි. අවබෝධයෙන් ප්‍රඥාවෙන් විසඳන්න ඕන ප්‍රශ්නයක්. සත්‍ය අවබෝධ කරලා තේරුම් කරලා විසඳන්න ඕන ප්‍රශ්නයක්. මේ ලෝකේ සත්‍යයම තුන්තරා බෝධියකින් පිරිනිවන්න ඕනේ නේද? එතකොට දැන් අපි ඒ කට්ටියට අන්‍යාගමිකයෝ කියලා බැනලෙලුවා. දැන් ඒගොල්ලෝ මොන බෝධියෙන්ද පිරිනිවන් පාන්නේ? ඒගොල්ලන්ට බෝධියක් නැහනේ. යන්නේ මන් නැහනේ. දැන් තුන්තරා බෝධියකින් පිරිනිවන ක්‍රමය කවුද දන්නේ? බුද්ධ ශාසනයේ මේ සංඝයා නේද දන්නේ? දැන් ඒ කට්ටිය පොළු හරගෙන ගාන්න ගියාම දැන් උදව් කරන කට්ටිය ගහනවනම් දැන් කාගෙන්ද ඒගොල්ලෝ මේක අහගන්නේ? අපි කැමති තුන්තරා බෝධියෙන් යන්න. හැබැයි මේක දන්න කට්ටිය අපිට ගහනවා. මේක කියලා දෙන්න. දැන් මේම චෝදනාව කාවන දැන් අපේ සංඝයාට නෙමෙයි උල තියන්න ඕනේ. අපිටනේ වගකීම තියෙන්නේ අන්‍යාගමිකන මේක ගිල්ල කියන්න. එතකොට හැම දෙයක්ම අපි ඉවසගෙන මේකකින් කියන්න එපායි. අපි ඒ කට්ටියට බනින්න, බුරන්න, නඩු දාන්න ගියාම පණිවිඩේ කියන්න කෙනෙක් නැහැ. ඕම් පරාභවතෝ මුඛං. මේක තමයි පිරිහීමේ සූත්‍රය. පරාභව සූත්‍රය. මේ ඕම තමයි පිරිහෙන්නේ. ලෝකයාටම අපි තමයි බුදුහාඳුර කවුද කියලා කියන්න ඕනේ. මා කරුණාවෙන් අඩුපාඩු දරාගෙන මේක අවබෝධ කරලා දීලා මේ මිනිස්සු පන්සිල් දීලා නැවත බෞද්ධයෝ කරන්න උප්පත්තියකින් ඔක්කොම බෞද්ධයෝ. මේ පෘථුවියේ දැන් පවතින කාගේ ශාසනයද? ගෞතම බුදුහාඳුරන්ගේ ශාසනය. මේ ශාසනය පවතින කාලේ එංගලන්තේ ඉඳලා අප්‍රිකාව යට වෙනකම් ඉපදෙන සේරම කට්ටිය කවුද? බෞද්ධයෝ. බුද්ධ ශාසනය නේද ඉපදෙන්නේ? එතකොට දැන් උප්පත්තියකම බෞද්ධේ මිනිස්සුන්ට කවුරු කෙනෙක් මොන හරි එකක් කියලා තියෙනවා. ඒ මිනිස්සු නොමග ගින් තියෙනවා. ඒක නිවැරදි කරන්න එපාය සංඝයා ගිහිල්ලා. අවබෝධ කරන්න එපාය. ඒගොල්ලන්ගේ වැරදි වැටහීම් ටික ප්‍රඥාවෙන් නිවැරදි කරන්න එපාය. නැවත පන්සිල් දෙන්න එපාය. උප්පත්තියෙන් ලැබිච්ච බෞද්ධකම නැවත ස්ථිර කරන්න එපාය. තාවුරු කරන්න එපාය. ඕක කරන්නේ නැතුව පුළු වලින් ගාලා අරියනවා. බැනලා අරියනවා. නින්දා අපහාස කරලා. එතකොට මේ මිනිස්සුන ධර්මයේ කියන්නේ කවුද? කියන්න එක්කනේ නැහනේ. මේකයි හදන්න තියෙන්නේ. මා ලොකුවට මොකවත් හදන්නේ නැහැ. මේ අඩුපාඩු ටික තේරුම් අරගෙන හදන්න තියෙන්නේ. අපි දන්නේ අපි මොකටද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි දන්නේ අපි මේ දාගෙන ඉන්න එකේ වගකීම මොකද්ද කියලා. ඒගොල්ලෝ බණි, ඒගොල්ලෝ දන්නේ නැහනේ මේ කර්මඵල. දන්නවද ඒගොල්ලෝ? නැහැ. හේතුඵල ධර්ම දන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම තමයි අපට ගානවා බයිනවා. අපි දන්නවනේ හේතුඵල ධර්ම මොකද්ද, කර්මඵල මොකද්ද. අපි ඉවසලා යන්න එපාය. අපිටනේ ඕනේ ඒ කට්ටියට පන්සිල් දෙන්න නේද? ඒ කට්ටියට ඕනේ නැහැනේ අපි ඒගොල්ලන්ට ආගමට ගන්න. එතකොට අපිට නම් ඌමනාව තියෙන්නේ ඒ කට්ටිය බෞද්ධය කරන්න අපි ඉවසන්න එපාය. එහෙම නේද? පිරිීමේ ලකුණු මේවා. අවබෝධය නැතිකම. මේවා කවුරු දකින්නේ? අවබෝධය නැහනේ. ඒක හරි. ඒක හරි. අපි අපේ රට අපේ ඉවරට මෙවරයි. ආයි මොකද්ද මේක? මොකවත් නැහැ. සේරම විනාශ වෙනවා. විනාශ වෙන ලකුණු. ඒගොල්ලන්ට වඩා අපට ඉවසීම තියෙනවා කියලා පෙන්වන්න එපාය. ඒගොල්ලෝ සාන්ත දාන්ත ඉදිරිපත් කරනවා. අපේ කට්ටිය නාරවල් පුපුරන්න කෑ ගන්නවා. දැන් කාටද වැඩිපුර තරහා යන්නේ? කවුද වැඩිපුර කලබල වෙලා තින්නේ? කවුද වැඩිපුර කැත වචන භාවිත කරන්නේ? හැම පැත්තෙම තින්නේ අපේ පැත්තරනේ දෝෂේ. වැඩිපුරම කැත වචන, අධික කෝපය, අධික කලබලකාරීත්වය, අධික ද්වේෂය. දැන් කවුද පිරීලා තින්නේ? අපි. ඒ කට්ටිය කලබලුණාත් අපි සාන්ත දාන්තව කියනකොට ඒගොල්ලෝගේ මිනිසු කෙනා බලංක. උඹලා මේම කතා කරන බලං. ඒ පැත්තෙන් එන උත්තර ලස්සන උත්තර කොහොම සස්ස ලස්සනට ගරු කරලා. ඒ විතර ආමන්ත්‍රණේ බලන මොනතරම් ශ්‍රේෂ්ඨ ආමන්ත්‍රණයකින් අපිටත් ඉතින් ඒ ආගම පිළිගන්න. උඹලගේ තියෙන දුර්වලක උඹලට කතා කරන්නවත් දන්න බලන්න. ඒ කතා කරන ක්‍රමයේ ඉතින් ඒ ආගම වැළඳ ගන්න. දැන් මිනිස්සු සිල් ගන්න නැද්ද? පිළිගන්නවා. අපි දෙන උත්තරෙන් පවා 1000ක් 2000ක් අපේ පැත්තට එන්න ඕනේ. අපි කතා කරන ක්‍රමයට දෙතුන් දාක් සිල් ගන්න ඕනේ. එහෙම ඇරෙන්න එපා බුදුහාමරන් පැත්තට. මේක වෙලා තින අපේ උණුතුන්ගේ පැත්තට නයි. මෙහාගේ මිනිහට උන් හොඳයි කියලා හිතනවා. එහෙම හිතන්නේ නැද්ද? බලනකොට ජාතිය ආගම බේර ගන්න නෙමෙයි මේ කරන්නේ, විනාශ කරන්න. තීන ටිකක් අපයදෙනවා. තීන ටිකක් පිරිනවා. මීට වඩා සංවර විය යුතුයි. මීට වඩා ධාර්මික විය යුතුයි. මීට වඩා ප්‍රඥාවන්ත විය යුතුයි. මීට වඩා බුද්ධිමත් විය යුතුයි. මීට වඩා ඉවසිලිමන්ත විය යුතුයි. මීට වඩා කාරුණිකව ලෝක සත්‍යය එක්ක ගනුදෙනු කළ යුතුයි.